ඔබ මියගිය දවසට ඔබේ ගුණ කියන කේදෙන කියනවාද කියලා බලන්න. ඔබ වෙනුවෙන් කිසිදු ආරාධනාවක් නැමෙතිව වෙන කිසිදු සම්බන්ධතාවයක් නැතුව ඔබ දෙදෙනෙක් වෙනාමේදී ඔබ මියෙක වෙනාමේදී කේදෙන ඔබලා වෙනවාද කියලා බලන්න. තේනගෙන අපි හිතන තරම් ප්‍රමාණ එකම ඉන්නේ නැහැ. නමුත් බලන්න චන්දරයන් මොහොතේ දෙවෙනි පුතකටම එතුමිය බලනවා පිටිස දිහා බලන්නේ. එතුමිය මේ කියන හස්ත්‍ය ආශ්‍රය දිහා බලනවා. එතුමිය බොහෝ දෙනාගේ හදවත් දිනාගෙන හදවත්වල නොමැකෙන මනසකහන් පැතිරෙන කල තමයි ඇහි ජීවිතේ සම්බන්ධයි. මේක තමයි පිටිසේ ගුණවත්භාවයේ සංකේතය. එනිසා සැපින් අපි එතුමියට ගරු කරනවා නම් එතුමියගේ මේ මේ ශ්‍රද්ධාවන්ත ගතිය සිතතම ගුණවත්කම් දක්නට නිවිදෙන හැමැත්ත ධර්ම ශ්‍රවණය කරන නිවිදෙන හැමැත්ත දන් දෙන්න නිවිදෙන හැමැත්ත මෙන්න මේ ගුණ ටික අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්න ඕන. ඇත්තම පුද්ගලිකව දැනගෙන හිටියේ නැහැ එතුමියට මේ වගේ බොහෝතාලිනවද කියලා දැනගෙන හිටියේ නැහැ. ධර්ම නිසාන එතුමිය කීරිතට පත් වුණේ එතුමියගේ ගුණ නිසාමයි එතුමිය කීරිතට පත් වුණේ. ඉතින් අපි විශ්වාස කරන මේ හොඳ දැනුමකල නැති කියලා මෙන්න මේ සත්‍යන්ත භාවයේ නිසාම අපේ ජීවිතවල පරිත්‍යාග සීලය දැනගෙනකොට අපේ ජීවිතයේ සත්‍යත මෙලවෙනවා. ඒ සත්‍යන්ත ජීවිතේ පමණක් වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිතේ දෙනවා. අපි ශ්‍රද්ධාවන්ත වෙච්ච පමණක් ඒ ශ්‍රද්ධාව වෙනම කැප වෙනවා. ඒ වගේම සතිමත්ව දිනනවා. හිත සමාධිමත් කරනවා. ඒ වගේම ප්‍රඥාව දිනනවා. කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ ඒ කෙනාගේ සතුට තීරණය වන්නේ භෞතික දෙයක් මතද පුද්ගලික මතද නැත්තම් ඒ තැනකගේ අභ්‍යන්තර ගුණධර්මික මතද කියන කාරණයයි බුදුදහම වලින් බලන්නේ. ඔබ කල්පනා කරලා බලන්න අද දවසේ ඔබේ ජීවිතයේ සතුට නැති පාදියද තියෙන්නේ කොමක් මතද කියලා. ඔබේ සතුට නැතම මතද තියෙන්නේ ඔබේ ධර්ම මතද ඔබේ රැකියාව මතද ඔබේ අධ්‍යාපන සුදුසුකම මතද ඔබේ නිවස වාහනේ වැඩියන් තමා ඔබේ රූප සම්පන්නිය මතද ඔබේ සතුට නදා අවදල තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. මේ දියක් මත නම් ඔබේ ෆයිනල් ගෝල් එක අවසාන ඉලක්කය අවසාන සතුට නදා අවදල තියෙන්නේ. හොඳට මතක තියාගන්න අපේ ජීවිතයේ සතුටෙන් එනම අඩු වෙන ගමන ගත යන්නේ. අපි කැමති වුණත් යථාර්ථයෙන් නෙමෙයි. ඇයි ඒක කියන්නේ වල එයා කැමති ඥානයේ දිගට අපි හැදෙනවා. අපි ලස්සනට ආදරය කරපුවයි කියන දෙයක් එළියපත් වෙනවා. අපි කැමති වෙන දේවල් වලින් දිගට අපිට වෙන්නේ නැහැ කියනවා. වැඩේ යන අපේ රූපය දිනපතා වියපත් වෙන්නේ. ඒ නිසා බුදුසමහත අනුව කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ ඒ කෙනාගේ සතුට නදා අවදල තියෙන්නේ තමන් මතද නැත්නම් බාහිර දෙයක් මතද කියන කාරණා. මෙන්න මේක තමයි නිර්ණායකය. ඒක තමයි ශ්‍රමණේ. එනිසා සද්ධාන්ත කෙනා විතරම තමන්ගේ විශ්වාසය තෙලෙන්නේ තමන්ගේ සිත ගැන. ඒ සිත කොයිතරම් පිරිසිදුව තියෙනවද? ඒ සිත කොයිතරම් බුද්ධිමත්ව තියෙනවද කියන කාරණේ මතයි යගේ ජීවිතයේ සතුට නදා පාවෙන්නේ. ඒක සම්පූර්ණ විශ්වාසය තෙලෙන්නේ යගේ ආධ්‍යාත්මික පරිසුද්ධියේ. අනේ නිසා තමයි බුදුදහමේ ප්‍රධානම අංශය තමයි සචිත්ත පරිවර්තන. සිත පිරිසුදු කිරීම සිත දමනය කිරීම. එනිසා සද්ධා පත්‍යත ප්‍රමාණයට සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ මැසේජ් එක මේ ප්‍රැක්ටිස් එක තියෙන කන්ෆිඩන්ස් එක. බුදුහාම දේශනා කරේ කාටකි හිත මුල්ලේ අපේ ජීවිතයේ දේවල් සිදවන්නේ මනෝකම්පා මාදම. හිත අවිසිතු යමක් කරොත් දුක් විඳින සිද වෙනවා. හිත පිරිසිදු යමක් කරොත් සැප විඳින සිද වෙනවා. මෙකම මොලික අවබෝධයේ ඊළඟ කාරණේ තමයි අපේ ප්‍රඥාවෙන් දේවල් කරන අපේ ජීවිතේ දුක එන්නේ නැහැ. අපේ අවිද්‍යාවෙන් මොහෙන් දේවල් කරන අපේ ජීවිතේ දුක එනවා කියන කාරණේ. වෙන විදිහකින් කියනවා නම් ලෝකය කාර්ය අවබෝධ කරගෙන හිටියොත් බාහිර කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපිට දුක දෙන්න. ඒ වගේම අපි අවිද්‍යා සංහාර පිළිවෙල අවිද්‍යා සංහාර සංහාර වචනින් ආදී මෙසකට ගෙවිලා ජාති ජරා ජරා මරණ කියන මෙන්න මෙතන අපි දෙවිලි මාන කරනවා. පින්තුනි මේ තමයි අදාළ ධර්ම දේශනා සඳහා මුලින්ම වශයෙන් ආදර කරගන්නේ. මේ සත්‍යමත් ජීවිතයේ තුල කැපෙන්නේ ලක්ෂණ තුනක් අපිට දැක ගන්න පුළුවන්. යම් කොයිතරම් ආදර්ශක ජීවිතයකට ළඟා වෙමින් ඉන්නවද කියලා කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය වන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි පංචශීලය ආරක්ෂා කිරීම. මේක සරල දෙයක් නෙමෙයි නේද? කෙනෙක් පංචශීලය රකින්නවා නම් ප්‍රාණඝාතය අසුසහින් නෙමෙලිනවා නම් ඒක නගන දෙන විශ්වාසය ගෞරවය වෙන කිසිම දෙයකින් තමයි බැරි. ඔබ වහා දනක් කියන වඩන ඔබ වහා ඉහළ වාදයක් තියනවා කියන වඩන ඔබේ දරුවා වහා ඉගෙනගෙන ඉන්නවා කියන වඩන කීර්තියක් කළවත් ඔබම ඔබ අවන්තව පංචශීල රකින්නවා කියලා ඔබට කෙනෙකුට කියන්න පුළුවන්. කෙනෙකුට කියලා කීර්තියක් ලැබුවත් ඔබේ සිතට ඔබේ හදවතට ලැබුණු සතුටක් වෙනවා. ඔබ පංචශීල ආරක්ෂා කරන කෙනෙක් නම් ඔබට කිසිම තැනකදී බියක් සැකක් සංහාවක් වශයෙන් දැකට ගන්න බැහැ. ඔබේ ජීවිතයේ මල්යනාවක් වගේ වැඩි දෙයක් ගන්න පුළුවන්. දෙවියන්ගෙන් තමයි මෛත්‍රිය ලැබෙන්නේ. සියලු සතුටෝ සත්‍යවාදී මෙන්නෙත් නිරතුරුව බහිත කෙරේ. කල්පනා කළ බණක් දවසට කොච්චර මනකට මෛත්‍රිය ප්‍රමාණවත්ද හිත සමානින් පුළුවන්ද? සහ ඔබේ ඇසට කෙනෙක් දකිනකොට ඔබට කෙනෙක්ගේ හඬක් එනකොට ඔබට කෙනෙක් මතක් වෙනකොට ඒ පුද්ගලයා සුවපත් වේවා කියන හැඟීම ඔබට දැක ගන්න පුළුවන් නම් ඒක නා ඔබේම දරුවේ ඔබේම අම්මා තාත්තා සහෝදර සහෝදරිය කියලා බලන්න පුළුවන් මානසිකත්වයක් ඔබේ ළඟ ඉඳි කියලා බලන්න. මෙන්න මේ ඔබේ ආත්ම ජීවිතේ සාර්ථකත්වය. තුන්වෙනි කාරණේ තමයි සතුටින් බව මයින්ඩ්ෆුල්නස්. ඔබේ සිතේ මේ වෙලාවේ ක්‍රියාත්මක වන්නේ මොකද්ද කියලා බලන්න. ඔබේ සිතේ මෛත්‍රියෙන් තියෙන්නේ කවුරුත් ගැන මානසිකද? ඔබේ සිතේ පරිඥාන ශීලියක් ඇතිද? ඔබේ සිතේ කිසියම් දෙයක් ගැන දැනියාවක්ද? ඔබ ප්‍රඥාවෙන්ද ජීවත් වෙන්නේ නැත්නම් අවිද්‍යාවෙන් ජීවත් වෙන්නේ? අවසානයේ කරලා තියෙන්නේ අපේ හුස්ම හැදෙන අනිත්‍යානපස්සේ විහෙරති අනිත්‍ය සාමිනි සික්කතේ අනිත්‍යානපස්සේ විහෙරති පස්සති සාමිනි සික්කතේ අවසාන කරණකන්දේ ආදිහමිදීනේ උපතනලෙන්න මෙලියන හුස්ම ගැනීම පිටකිරීම දක්වාවෝ මෙන්න මේ තත්ත්වෙද අපට අනිත්‍යතාවයේ සිතකයෙහි අනිත්‍යතාවයේ නැත්නම් රූප ආදී සංකල්පයේ සම්පේරේ අනිත්‍යය බලන්න පුළුවන්. මෙන්න මේ තමයි අපි කොයිතරම් දුරට සත්‍යිනවද කොයිතරම් දුරට තම පිළිසරණ රැකවරණය සඳහා ඉන්නවද කියන කාරණා. එනිසා මේ කරුණු තුන අපිට කියලා නම් මෙතන කියලා ඉඳලා ගන්න. පළවෙනි කරුණයි පළවෙනි කරුණයි මනසේ දේ. දෙවෙනි කරුණේ මෛත්‍රී ප්‍රමාණව තුන්වෙනි කාරණාව සතිමත්. එනිසා මේ තුන දවසකට සමාන සිතන ප්‍රමාණය වැඩි කර ගැනීම තමයි සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේ නැත්නම් බුදුදහමේ ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. අපි විශ්වාස කරනකොට මේක තමයි ජීවිතය යන බව කියන්නේ. පෙරදරේ මේ සම්මාන සංග ප්‍රේමී සිත දාන at this point you are going to listen to me in your hand listening to them but I will listen to an extent here you are doing this spiritual activity remembering the qualities of late Mrs. Chandramani Namakotala when he was living in us he spent a very virtuous life very generous life that is why he respected. That is why he was respected by many people. When he received the Buddha's message, very first quality is that sadhana or abhyas. Satam is confidence in what the Buddha said one explained. When we see the Buddha's message, in short, Buddha says, Sachitta Pariyodhapana, purifying one's mind. No matter whether you are Buddhist or not, you can understand Buddha's message. Buddha explained the way how we purify our mind. Why do we need to purify our mind? Whenever our mind is polluted with negative thoughts, even though we are very educated, even though we are very rich, although we have a lot of children who are very educated, actually everything that we earn is useless. The reason is that we have no real happiness. Whenever you are angry, whenever you are greedy, whenever you are unmindful and ignorant, at that moment you depend on outside and also you are controlled by the outside world, it means you have no real happiness. In this situation, the Supreme Buddha explains the way how we purify our mind. First of all, we should understand the negative thoughts that disturb our peace of mind. There are three unwholesome mental states that disturb our peace of mind. They are craving, anger, and delusion. These are the negative thoughts. Actually, these are the real enemies who disturb our peace of mind. We usually think that outside persons and things disturb our peace of mind. Actually, nobody or nothing can disturb your peace of mind. These negative thoughts disturb your peace of mind. That is why the Supreme Buddha explained the way how we purify our mind from these negative thoughts. The more you purify your mind from these negative thoughts, the more you have deleted enemies, and the more you are happier. That is why we should develop our mind and we should purify our mind from negative thoughts. The Supreme Buddha explained the path how we purify our mind. The very first one is saddha, or confidence. Saddha molika sattvika kusala dhamma. Saddha is the foundation of all the good qualities, all such activities. Saddha means Buddha's message, what the Blessed One explained. The Buddha says, Manu kubangama dhamma, Manu sedhika manamaya, Manu naje madhulhena, Bhasativa harotiva, Akonandu manayati, Chakhano katopada. Mind is the forerunner, mind is chief, mind made that day. If someone does something with a wicked mind, suffering follows him because of wicked mind. And also Buddha says, Manoho pangama dhamma, mano sedhika manamaya, manasaje pasannena bhasativa harotiva, tatonam sukumanayati, chayamanamayini. Mind is the forerunner, mind is chief, mind made that day. If someone does something with a pure mind, happiness follows him. Fruitful results come to him because of pure mind. This is the place where we should be confident in. If we have this understanding, we always try to do good activities in our life. Sabbapapa sakarana, not to do any evil. Kusala sopa sampada, doing good activities. And sajitya pariyodhapanam, purifying one's mind. This is the advice that we practice with this understanding. This is the very first understanding in Buddhism. When we go to the next level, the Buddha explains the way how suffering arises and how suffering ceases. The Buddha says very clearly, suffering definitely comes to the person who is ignorant and unwise. Who is ignorant and unmindful. Suffering never comes to the person who is wise and mindful. What is the ignorance? What is the unmindfulness? Ignorance means not knowing of arising of our life, not knowing of arising of our experiences. What happens to our life? The nature of our life. Our entire life is about six senses and six external objects. We see something through our eyes, we hear something through our ears, we smell something through our nose, we taste something through our tongue, we touch something through our physical body. This is our life. But because of our ignorance, when we experience something through our senses, we immediately depend on outside world. When we see something, we think that there is something outside at this moment. Actually, there is something outside. There are material worlds, material things in the outside world which consists of four fundamental elements. Patavi, Aho, Tejo, Vayo, earth element, water element, fire element and air element. We can see a material world in the outside world, but the very important thing, very special thing, we can contact something at the present moment, but when we understand it, the very first experience, the material world has ceased. We recognize everything through our mind consciousness. When we recognize something through our mind consciousness, the very first experience, mind and matter have already ceased. This is the reality, whether we like or not, whether we believe or not. Suffering arises because of not knowing of this reality. When we see something, when we hear something, when we smell something, when we taste something, when we touch something, if we think there is something in the outside world at this moment, what I experience at the moment, that is the nature of ignorance, then we depend on the outside world and also we are controlled by the outside world. With this situation, Paticca-samuppada or the dependent origination works here. What is that? Avidyā-paccaya-sankhāra, sankhāra-paccaya-viññāna, viññāna-paccaya-nāma-rūpa-so. With the arising of ignorance, mental formations arise. With the arising of mental formations, consciousness arises. So on, finally, jāti-paccaya-jarā-marana-so-paridevā. With the arising of birth, sorrow, lamentation, pain, grief, everything arises. On the other side, when we experience something through our mind consciousness, if we can understand, now the very first experience has ceased. I recognize this thing through my mind consciousness, and the very first experience has already ceased. Then we come inside. We are mindful, we are wise, and we contemplate on arising and ceasing of the first experience. As the result of this practice, we release from the outside world. This is the liberation, this is the emancipation, this is the freedom. If you like to become the real liberation, emancipation, this is the path that the Blessed One explained. This is the very first step of wisdom. Sutameya Panya, the wisdom of listening. And also, if we are confident in this reality, we think this reality again and again. That is Cintameya Panya, the wisdom of contemplating, or thinking. That is Cintameya Panya, the second stage of wisdom. The third one is Bhavanameya Panya, the wisdom of meditation. By practicing samatha and vipassana, we achieve this goal, we receive the results. And here, it is very important to understand the path. The path completely depends on mindfulness. Being aware of our body and mind. As soon as we hear something, if you can understand and mindful that, now I understand this form, sound or smell through my mind consciousness, then we depend on inside. Whenever we have all this understanding or mindfulness, it means we depend on outside. We are controlled by the outside world. Do you like to be controlled by the outside world? Nobody likes to be controlled by the outside. The Buddha explained the way how we achieve the real liberation and freedom. Mindfulness is the main quality that we should practice on this path. First of all, we should be confident in this reality. Buddhism doesn't belong to Buddhism. The Buddha never preached Dhamma for the Buddhist people. Buddha explained his message for those who were wise. Here, you also can understand this reality. The very first level, the background of this spiritual path is that practicing five precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs, causing heedlessness. If we practice these five qualities, we have confidence in our life. We can face any society, we can face to any person without fear, without suffering, without doubt. This is the very first quality that we should have. Having this quality, we go forward, we listen to Dhamma again and again, we understand what the Buddha explained. Buddha explained the way how suffering arises and how suffering ceases. Whenever we are wise, we can understand what happens to my life at this moment. As you heard here, if you can practice this path, mindfulness, actually mindfulness is not alone. It depends on the Noble Eightfold Path. Sammaditti, Sammasankappa, Sammavacca, so on. Right understanding, right intention, right speech, right action, right effort, right livelihood, right mindfulness, and right concentration. Buddha says very clearly, Arya Attangika Magga is the fearless path. Ujuko nama so maggo, abeha nama sadhisam. The Noble Eightfold Path is the fearless path, the direct path for the liberation. No matter whatever we do everything with the confidence in this message. And also when we speak something, it belongs to Samma Vacca, right speech. When we do a job, it belongs to the Samma Ajiva, right livelihood. When we have an effort, it belongs to Samma Vayama, right effort. When we think something, it belongs to Samma Sankappa, right intention, right thoughts. Nekama Sankappa, Avyavada Sankappa, Avihinsa Sankappa. And when we do something physically, it belongs to Samma Kamma, right action. When we practice mindfulness, it belongs to right mindfulness. And also if we concentrate our mind at the present moment with a positive thought, it belongs to Samma Samadhi, right concentration. As a result of having this understanding, we manage everything according to the Noble Eightfold Path. This is the spiritual path. This path is like a red carpet, like a golden carpet. No matter wherever you are going, you go everywhere on this red carpet. What is the red carpet that Buddha has introduced? Practicing the Noble Eightfold Path. We do every activities, even we breathe every moment with this understanding. It means little by little we release from the outside world and we come to the inside world of understanding. We fully trust in our mind, our understanding, purifying our mind. Whenever we have this understanding, if we know that when we experience something through our senses, if we have this understanding, the material world has already ceased. I recognize everything through my mind consciousness. It means we don't find any material thing in this world. We can contact something at the moment, but when we understand it, the material world has ceased. If you have this understanding, we don't find any material thing in the world, it means nobody or nothing can disturb our peace of mind. Nobody can blame you. Nobody can make you angry. Nobody can make you lustful. You depend on your understanding, your practice, mindfulness. Mindfulness, practicing mindfulness is the way how we make a refuge, how we make a best friend in our life. We usually find friends or relatives or refuge from the outside world. Buddha never says us to make a refuge in outside world. The Buddha explained very clearly, we should not depend on even the Buddha. We should not depend on even the Arahanta, Sariputta. After Bhante Sariputta passed away, Bhante Ananda was so sad. Then Buddha says, Ananda, don't depend on Sariputta. You depend on yourself. How do we depend on your own self? Practicing mindfulness is the way how we depend on within us. Then, outside world is unable to disturb our peace of mind. With this understanding, five spiritual faculties, Saddha, confidence, Virya, energy, Sati, mindfulness, Samadhi, concentration, and Panya, wisdom. These five spiritual faculties gradually increase. What is the meaning of spiritual faculties? Indriya Dharma. Indriya means the leader. We do everything giving the priority to these five things. Saddha, Virya, Sati, Samadhi, Panya. We do everything in our day-to-day life giving the priority to these five things. Confidence, energy, mindfulness, concentration, and find wisdom. Wisdom means reflecting on impermanence. At the very first experience, the five aggregates arise. Mind and matter arise at the present moment. In the first experience, rupa, form, vedana, feeling, sanya, perception, samsara, mental formation, and consciousness, vijnana. These five things arise together at the very first experience, and they immediately cease. Again, we take these five things as me, as myself, because of ignorance. Then they come to the panchupadana khanda, the clinging to five aggregates. That is the cause of suffering. The very first experience is not the cause of suffering. The very first experience, when we contact something through our senses, the very first experience is neither pleasant nor unpleasant. That is neither wholesome nor unwholesome. That is neutral. But second experience, we take it as my, as me, as myself, because of ignorance and because of not mindfulness. When it comes to our life with ignorance, then we live in these higher things that they are already, they are still happening at this moment. That is the nature of ignorance. But if we have this understanding, we completely trust in practicing mindfulness. As soon as some experiences come to our life, we immediately understand this reality and we practice mindfulness as much as we can. Whenever we practice mindfulness, it means we are near the Buddha. Mara or devil doesn't see us whenever we are mindful. Whenever we are away from mindfulness, it means we are away from the Buddha. It means we are near the Mara or devil. It means Mara or devil can do anything for us because we are controlled by him. Buddhism explains the way how we make the refuge within us. For that, we should have understanding how suffering arises and how suffering ceases. Here, firstly, we should be confident in this reality. Then we have energy to overcome negative thoughts and we have energy to practice good deeds. That is energy period. And also, mindfulness or sati means we are aware of our body and mind. And also by practicing loving kindness meditation or any samatha bhavana, concentrated meditation technique, we concentrate our mind in the present moment. Such as may all beings be well, happy and peaceful. Again and again we practice the meditation technique. According to Buddhism, there are 40 meditation techniques. This is the way how we beautify our mind. Whenever we practice concentration meditation, samatha bhavana, we are able to overcome negative thoughts, especially five hindrances, panchavikara. Sensual pleasure, ill will, sloth and torpor, restlessness and worry, skeptical doubts. These are the five hindrances, panchavikaranas, that disturb our peace of mind. Whenever we have these negative thoughts in our mind, be sure that we have no real peace of mind. If we want to achieve the real peace of mind, we have to overcome these five hindrances from our mind. If we want to see the beauty of our mind, beauty of our life, Buddhism explains the way. If a person can become the jhanas by reducing these negative thoughts, he is like a Brahman. Who is in the Brahman realm? Buddhism explains the way how we live like a Brahman. Having a physical body in the human realm, if we can practice concentration meditation, that is the way how we make the Brahman realm, Brahma world, in this immediate life, in the human life. Not only that, we can live like arahants, such as Reverend Sariputta, Moggallana, Mahakashyapa. Whenever we are mindful and wise, reflecting on impermanence, arising and ceasing of high aggregation, that is the way how we meet the arahants. This is the way how we give the highest value to our life. The value of our life depends on the average of purifying our mind. If our mind is polluted with craving, anger and delusion, actually our lives are not valuable. The value of our life depends on the duration of the average of purification of our mind. Whenever we are mindful and wise at the moment, our mind has no space for craving, anger and delusion. Our mind is completely pure and calm. Little by little, we have to increase the duration of purification of our mind. For that, we have to practice mindfulness again and again. Mindfulness is divided into four: the contemplation of body, the contemplation of feelings, the contemplation of consciousness, and the contemplation of mental formations. And finally, we are living in Chitta Vipassana. We are fully aware of our mind. As soon as we experience something, we understand whether my mind is angry or not angry, whether my mind is lustful or not, whether my mind is ignorant or not. This is the way how we get the real result of our life. Even though we are very educated, although we are very rich, although our appearance is very beautiful, if we are ignorant, everything that we earn is useless. Buddhism explains the way how we purify our mind to the maximum level, how we give the real value to our life. Purification of mind is the way how we give the real value to our this reality. We were born in this world to understand this reality, and also when we listen to this message, we should give the priority to practice this path. Since we know very well, our real happiness depends on within us, not in outside world. Even though you have very beautiful children, one day you have to leave them. Even though you have a very beautiful physical body, little by little it is going to old age, decay. That is the nature, whether you like or not, whether you believe or not. If we can trust in our understanding, and if we can trust in our mind and purification of our mind, we always do the priority to practice our spiritual life, especially practicing mindfulness. Buddha says very clearly, practicing mindfulness is the only way for the purification of beings, sattana visuddhiya. Practicing mindfulness is the only way for the getting rid of suffering, dukkha dumana sanamathangamaya. Practicing mindfulness is the only way for the overcoming of sarva limitation, sobhavaridhavana samatikamaya. Practicing mindfulness is the only way for the attaining knowledge and liberation, jnaya sadhikamaya. Practicing mindfulness is the only way for the attaining enlightenment. In your every step, in your every breath, if you can be mindful, that is the way how we live happily, how we live successfully, wisely and mindfully. Okay, dear friends in the Dhamma, this is the summary of the speech that I wanted to deliver for you. If you have any question, you can ask. We started our sermon with confidence in what the Blessed One explained. But finally, we don't need to be confident in the Buddha's word. Finally, we are confident in our understanding. Practice mindfulness or practicing the Noble Eightfold Path. Here, we explain the three qualities in our day-to-day life we should practice. But they are practicing mindfulness, practicing loving kindness meditation, and being aware of your body and mind, or practicing mindfulness. Mindfulness is the best friend. best friends are not in the outside world. Mindfulness is the real best friend in our life because it is with us. We can control it. We always live with best friend. If we can practice this pattern day by day, we can overcome craving or greed, ill will or anger, ignorance or delusion. Finally, we live without ignorance. Then we understand. සමෝහං වාචිකං සමමංචිකං ඛදානාති වේත මොහං වාචිකං වේත මොහං චිකං ඛදානාති whenever mind is ignorant we immediately understand now I am ignorant then we can come to our mind to the inside and වේත මොහං වාචිකං වේත මොහං චිකං ඛදානාති whenever mind is not in ignorance, we immediately understand now my mind has no ignorance at this moment. If your mind is fixed in the outside world with forms, sounds, smell and taste, be sure that is the sign of ignorance. We can enjoy anything. Buddhism doesn't reject the enjoyment. We can enjoy smell, sound, consenting, but we should do it with understanding, mindfully and wisely. That is the highest enjoyment even arhants have enjoyed their life. Seen some very beautiful environment, sounds, animals, they have also enjoyed the life, but they have done it with mindfulness, but we enjoy our life depending on outside. While we are enjoying, anyone can disturb our enjoyment because we depend on outside world. But you know, when arahants are enjoying, nobody or nothing can disturb their enjoyment. That is the difference of enjoyment according to Buddhism. Okay, we are friends in the Dhamma. Finally, we have to practice these three qualities. Practice in five places, loving kindness and mindfulness. Be sure whether you are mindful or not, every moment. This is the way how we give the highest value to our life. Okay, if you have any question, you can ask. අදයි වෙනුනේ අපි අද සාකච්ඡා කරේ ශ්‍රද්ධාව පිළිබඳව සිත පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණයක් සිත අපිරිසිදු වුණොත් අපිට දුක් වෙන වෙනවා සිත පිරිසිදු තියාගත්තොත් අපිට සතුටින් ඉන්න පුළුවන් අනේ මාර්ගයේ විදියට පංචශීලිය මෛත්‍රී භාවනාවත් සතිමත් බව දිනන කරට ඕන ඒකේ ෆවුන්ඩේෂන් එක පදනම තමයි ආරම්භක මාර්ගය. අපට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ගැන විශ්වාසය ඇති වුණාද කියලා බලන ප්‍රධාන ලක්ෂණය මොකද්ද? අපට ආරම්භක මාර්ගය කොච්චර තේරුණාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව දවසේ වැඩ කටයුතු කොච්චර නම් අපි කර්මනාකරණය කරගන්නවාද කියන කාරණය. ඔබේ ජීවිතයට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණාද කියලා බලන සයින් එක සලකන වෙනකම්. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණාද කියලා බලන්නේ කොහොමද? ඔබ ඔබේ ජීවිතයේ හැබැයි සදානේ ප්‍රැක්ටිස් කරලා තියෙනකොට. ඔබ අවන්තව දැහැමිව නිසිසේ දානේ ප්‍රැක්ටිස් නොකරොත් ඔබට කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන් නොලැබුණොත් සැබෑ දහම් පණිවිඩය ලැබෙන්නේ නැහැ. සැබෑ දහම් පණිවිඩය නොලැබුණොත් ඔබට ආරණ්‍යික මාර්ගය ලැබෙන්නේ නැහැ. ඔබට ගමන් කරන්න තියෙන රතු මලස, රන් මලස ලැබෙන්නේ නැහැ. ඒ රන් පලසස ලබන මූලික පියවර තමයි පළවෙනි ස්ටෙප් එක තමයි දානය පුරුදු කිරීම. දැනටත් ඔබ අප්‍රමාණව දාන දෙනවා, ලොකු පින්කම් කරනවා නැත්නම්. හැබැයි මතක තියාගන්න, ඒ දෙන හැම දානයක් පිටපස්සෙම අවංක බව කියන එක තියෙනවා. හුඟක් වේදන් කරාට හැබැයි දානයක් ලැබෙන්නේ නැහැ. හුඟක් ආන්දර වඩන්න දානයක් දුන්නට කියලා ඒක හැබැයි දානයක් වෙන්නේ නැහැ. දානය සාර්ථකද කියලා බලන්න කොහොමද? දානයක් දෙනකොට කල්පනා කරලා බලන්න, මේ දේ කරනකොට මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මම මේක දෙන්නේ මගේ තෘෂ්ණාව වැඩි දියක් තමා මගේ කීර්තිය හරි වැඩි කරගන්න මේක දෙන්නේ කියලා බලන්න. ඒ වගේම මේක දීලා මගේ මාන්නේ අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. අනිත් කෙනාට වඩා අපේකට ලොකු දානයක් දුන්නා. අහගෙදරට වඩා සායනහන්සට වැඩි අපේකට දෙන්න කියලා මාන්නේ වැඩි කරගන්නද මේක දෙන්නේ කියලා බලන්න. ඒ වගේම බලන්න සංඛය දිට්ඨිය දිට්ඨිය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මේක පුරුදු කරලා මගේ සංඛය දිට්ඨිය වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා බලන්න. මෙන්න මේක තමයි දානය කරන්නේ උමනින් කමකට. ඔබ ධර්මයට අවතීර්ණ වෙනවාද කියලා බලන මූලික පියවර වෙන එක. බාහිර කෙනෙක්ගෙන් ඔබට චරිත සාධක අවශ්‍ය නැහැ. ඔබේ පින්කම සාර්ථකද කියලා ඔබටම බලන්න පුළුවන් නේද? මේ සද්ධර්මයේ ලැබුණ පස්සේ තියෙන උතුම් පින්කම කිරීම විතරක් නෙවෙයි, ජීවිතේ කොමන දේ කළා? කොමන දේ කළා? කොමන දේ කළා? කරනකොට මෙන්න මේ කාරණාත් බලන්න. පින්කම කරන්නේ ඔබ ධර්මයට ගන්නවද? වාහනයක් ගන්නවද? ගියක් ගන්නවද? උපාධියක් ගන්නවද? රැකියාවක් කරන්නද? ඇඳුමක් ඇඳගන්නවද? කොණ්ඩෙ පිරුවද? ඒ හැම තැනදීම බලන්න මෙන්න මේ මෙෂර්මන්ට් එකට ගන්න බලන්න. මේක කිරීමේ මගේ ක්‍රේඩින් කන්සීල් ඇන් සෙල්ෆියෝ පෙද ඉන්ක්‍රීස් ඔර් ඩික්‍රීස්, මගේ තෘෂ්ණා දුස්මාන වැඩි වෙනවා අඩු වෙනවා කියලා බලන්න. එහෙම නැත්නම් ඔබට පින් කරන්න පුළුවන්. තෘෂ්ණා දුස්මාන හැදුවොත් පින් කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. පින් කරලා ඔබට සුභ දිනක් ගන්න පුළුවන්, දිවිලෝක යන්න පුළුවන්. ඔබට සුභ දිගාමී වෙන්න මේ කරන්න අවශ්‍යම නැහැ. හැබැයි ඔබ අවිද්‍යාව දුරු කරන්න බලාපොරොත්තු වෙනවා, දුක නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා, සංහාර චක්‍රේ නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ වෙන කරණීයක සූත්‍රයේ දෙන්න පුරාංග ටික සේට සියයන් තියා ගන්න. සියයන් අහන්න නෑ. ඒ අවසාන කාරණේ මොකද? එක පැත්තකින් නැච පුද්දන් සමාජයෙන් යෙලෙන්නේ කරේ පොඩි නෝනට නිග්‍රහ කරන එක සුළු වරදක් හත පැතිරෙන්න බෑ. ඒ තරම් නෙවෙයි. දකින්න ඇසෙන මතක් වෙන හැම දෙනාම මාතය යනාරියම් පුද්දන් කියන මට්ටමේ ඉන්න ඕන. අම්ම කෙනෙක් දරුවෙක් ලෙස බලන වගේ හැඟීමෙන් හැම සත්‍යයක් ගැනීම බලද්ද ඇසක් මනසක් පුරු කරගන්න ඕන. එතකම අපිට වෙන්නේ නිවන් අදියර වෙන්නේ. එහෙම නොකරන්නේ අපිට සුභ දිනක් වෙන්න පුළුවන්. ඔබ කරන කඩේ එකක් අංගලි දාන්නේ දෙකක් අංගලි ඔබේ කඩේ පංචකේනේ අපිට සුභ දිනක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ සංසාර චක්‍රේ නිදහසන කැමතිනම් පටිසෝත ගාමී නිබුණත් දුර්දසනන් කියපු විදියට මේ උඩුගම් බලයන් සද්දනෙට පිළිසෙන නම් අපේ ළඟ විශේෂයෙන් කරණීයක සූත්‍රයේ දෙන පුරාම ටික පිළිගන්න ඕන. ඒක නිකන් පිළිගන්න නෑ පිටුතුනි. ඒක පිළිගන්නේ මේ ධර්ම අවබෝධයත් එක්කමයි. අපි සතිමත් වෙන්නකොට බාහිර ලෝකයේ කෙනෙකුට අපට දුකක් දෙන්න බෑ කියලා අපි දන්නවා නම් අපේ ජීවිතය අපි කියලාම පැකේජ් එක වටපත් කරගන්න මොකද්ද? මෙන්න මේ සතිය දෙන්නේ. අද ගන්න ඔබ ජීවිතය සතුටින් ගත කරන්න. නිකන් ඉඳලා කියලා බලන්න. අන්න ඒ දේවල් වලින් ඉගෙනම දැනට ඔබ ධර්මයේ පැකේජ් කිරීම ගන්න දවසක් වෙනවා. ඒක කොයි තරම්කට ගන්නද? ඔබ තියෙන හැම පියවරක් පාසාම ගච්ඡන්තෝවා ගච්ඡාමිති මජානාති කියලා තැනඳලා ආනන්ද සතියේ අවසාන ධම්මානුපස්සනාවේ මට්ටම අනිච්ඡානුපස්සී විහෙරති අසසී සාමිති සික්කති අනිච්ඡානුපස්සී විහෙරති පස්සී සාමිති සික්කති මට්ටමටම අපි පෙනුතුනේ අපේ ආධ්‍යාත්මික වෙනුව ඉහළම තැනකට පාතරන පෙනුතුනේ ඔබ බොහෝ දුරකට ආවය ඔබ ඉදිරියට කරන්නේ ඉඳලා යන්න පුළුවන් දුරම ඩෙස්ටිනේෂන් එකට බැරිද ඔබ මේ සතුටේ තියෙන සාර්ථකත්වය සෑහෙනවා. එයා ගමනේ ඔබ ඉගෙන අධ්‍යාපනයක් ලැබලා තියෙන්නේ. ඉහළම බෞද්ධක සම්පත් ලැබලා තියෙන්නේ. නමුත් කෙසියක් වඩා වැඩින්නේ මෙන්න ධර්මයි. ඒ බාහිර කිසිම දෙයකින් ඔබට ජීවිතේට වටිනාකමක් ලබන්නේ නැහැ. ඔබ ජීවිතේට සැපය වටිනාකම ලබා දෙන්න නම් මුළු කල්පයක් උද ලෝකයට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අසිරිමත් නැවුම් අනේදී මේ සත්‍යයන් වලට එන්නට බලන්න. ඔබ සාමාන්‍ය ජීවිතයේ හොඳම දේවල් නැහැ ඔබ. සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තා හොඳම වටිනාකම තියෙන සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න ඔබ. ඔබ යුනිවර්සිටි එකට ගියා හොඳම යුනිවර්සිටි එකට යන්න. විවාහයක් වුණත් හොඳම ලස්සන කෙනෙක් ඉහළම පවුල් නැති කෙනෙක් තමයි ඔබ විවාහ කරගන්න. වාහනයක් ගත්තත් එහෙමයි. හැබැයි එහෙම කරන ඔබ කල්පනා කරලා බලන්න. ඔබ ධර්මයේ ළඟ දෙන්නේ ඒ ධර්මයේ තියෙන ඉහළම දේ ඔබ ස්පර්ශ කරන්න කැමති. නැත්නම් අර බොහෝ දෙනෙක් කියන්නේ ආමුරියම ඔය සරල බණක් කියවන්න නැති. ඔය දෙන දඩ සසුදෙන් දරුවෝ දෙක ඉන්න ඔය සරල බණක් කියවන්න නැති කියලා කියනවා. අර අනිත් හැම තැනදීම හාය ස්පියාරක ඉසටි ස්පියාරක දීපී එක තියාගන්න අපි බුදු දහම ළඟදී අපි ඉතාම පල්ලෙහා මට්ටම දෙන්න බොහෝ උත්සාහ කරනවා. එහෙම නෙවෙයි තේන්නේ. හාමුදුරු කෙනෙක් දැක්කම කියන හාමුදුරනේ හාමුදුරු දන්න බණවලින් හොඳම ටික අද කියන්නේ. මම කොහොම හරි අවබෝධ කරගන්නවා. මම 10 පාරක් හරි ඒක අහලා අහලා මම තේරුම් ගන්නවා කියලා හාමුදුරන්ට ඔබම ආරාධනා කරන්න. නිකන් නැත්නම් බුලත් අත දිනම ආරාධනා කරන්න. හාමුදුරු දන්න හොඳම බණ ටික හොඳම සූත්‍රෙන් අද මට කියන්නේ. අන්නේකම විලක්ෂ කරා. ඒ වගේම ඔබත් වෙලී දෙපැත්තට හැරෙන්න හැරිලා පුහුණුවා තින් ඉහළා ඉහළ පුහුණේ ඉන්න. ඒ සඳහන් කියවන්නේ අවිද්‍යා සූත්‍රයේ. නොයෙක් කෙනෙක් විසින් අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන්නේ පංචස්කන්ධයේ නැත්නම් පංචස්කන්ධයේ. දුරු කරන්න තියෙනවා නම් දුරු කරන්න තියෙන්නේ අවිද්‍යාව සහ භවතණ්හාව. වඩන්න තියෙනවා නම් සමථ දර්ශනා දෙක සංසක් කරන් තියෙනවා නම් විද්‍යාවේ මුදෙදෙ ඔබ සැබෑ සම්බුද්ධිමත් කෙනෙක් කියලා කියන කැමති නම් බුදුසාමයේ තියෙන අවිඤ්ඤා සූත්‍රය කියලා බලන්න. අනේ අවිඤ්ඤා සූත්‍රයත් විස්තරා තියාගෙන ඔබ ජීවිතයේ රතු මනස උඩින් නිරතුරුව ගමන් කරන්න ආරණ්‍යගේ මාර්ගය තමයි අපට නිවන සැනසෙන මාර්ගයේ සදාතනික රැකවන්නේ. අපට අපේ දෙපයට ගල් කටු ආදී ඇනීමකින් තොරව ඉතාම නිදහසේ රම් කලසක් උද ජීවිතය අවසානයේ ධර්මාම ගමන් කරන් තියෙන සුවදායි මාවත තමයි බ්‍රහ්ම යානය තමයි ධර්ම යානය තමයි ආරණ්‍යකින් මාර්ගය කියලා කියන්නේ. ඉතින් මේ මාර්ගයන ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝධී භාවයේ තිගාසිර සම්පස්සල සේවාට ප්‍රාර්ථනා කරනවා. මේ රැවටරගත් සුදුම සුවදාම මේ මාසයේ ඉබේ කලින් අපේ ගේමනෝ විශේෂයෙන්ම අද සිහිපත් කරන චන්ද්‍රාණි වික්‍රමතුංග මහත්මිය මේ වෙන දැක සුභත් වේවා. ඒ වගේම මෙතුමියගේ සාන්තුෂයා ප්‍රමාණ වික්‍රමතුංග මහත්මයාට යම්කම් ඔබ නමිනියගේ ඥාති පිටසහකින් බලාපොරොත්තු වී සිටිනවා. ඒ සියලු ඥාතිවරුන්ට මේ වෙන දැක සුභත් වේවා ප්‍රාර්ථනා වේ. අපි මේ ගණ්‍යාලයට පුණ්‍යානුමෝදනා කරමු තැන් වඩලා කාර්යමාර්ගය. මොදැයි මේ තුන නිරස් කරගත් සියලු කුසල සම්පත් බලයෙන් ඔබ හැම දෙනාටම මේ ලොව නිදුක් නිරෝගී සම්පන්නිය කෙරෙහිමෙන් සැලසේවා. සතර ජීවිත සෝවත්ව ප්‍රාර්ථනා කරව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ดุขปัญจาชนิดุขังบายังปัญจาชนิบายังสุขังปัญจาชนิสุขังอุนตุสัมเดติปานิโนดุขิน